පින්වත් මහණෙනි, එමෙන්ම මාගේ ධර්මය අවබෝධ කරනු කැමති ශ්‍රාවකයා, සපදුක් උපේක්ෂා විඳීම් කෙරෙහි පවතින සැබෑ තත්ත්වය අවබෝධයෙන්ම දකිමින් වාසය කරයි. පින්වත් මහණෙනි, තථාගත ශ්‍රාවකයා සපදුක් උපේක්ෂා විඳීම් කෙරෙහි පවතින සැබෑ තත්ත්වය අවබෝධයෙන්ම දකිමින් වාසය කරන්නේ කෙසේද? පින්වත් මහණෙනි, තථාගත ශ්‍රාවකයා සැපක් විඳින විට තමා දැන් සැපක් විඳින බව හොඳින් තේරුම් ගනි. දුකක් විඳින විට තමා දැන් දුක් විඳින බව හොඳින් තේරුම් ගනි. උපේක්ෂාවක් විඳින විට තමා දැන් උපේක්ෂාවක් විඳින බව හොඳින් තේරුම් ගනි. ලෞකික සැපක් විඳින විට තමා දැන් ලෞකික සැපක් විඳින බව හොඳින් තේරුම් ගනි. අලෞකික සැපක් විඳින විට තමා දැන් අලෞකික සැපක් විඳින බව හොඳින් තේරුම් ගනි. ලෞකික දුකක් විඳින විට තමා දැන් ලෞකික දුකක් විඳින බව හොඳින් තේරුම් ගනි. අලෞකික දුකක් විඳින විට තමා දැන් අලෞකික දුකක් විඳින බව හොඳින් තේරුම් ගනි. ලෞකික උපේක්ෂාවක් විඳින විට තමා දැන් ලෞකික උපේක්ෂාවක් විඳින බව හොඳින් තේරුම් ගනි. අලෞකික උපේක්ෂාවක් විඳින විට අලෞකික උපේක්ෂාවක් විඳින බව හොඳින් තේරුම් ගනි. පින්වත් මහණෙනි, මේ ආකාරයෙන් තථාගත ශ්‍රාවකයා තමාගේ අයි සලකන විඳීම් කෙරෙහිද, අනුන්ගේ අයි සලකන විඳීම් කෙරෙහිද, තමාගේ හා අනුන්ගේ අයි සලකන විඳීම් කෙරෙහිද, එහි පවතින සැබෑ තත්ත්වය අවබෝධයෙන්ම දකිමින් වාසය කරයි. මේ සියලු විඳීම් හටගන්නා වූ ආකාරයද, නැසෙන්නා වූ ආකාරයද අවබෝධයෙන්ම දකිමින් වාසය කරයි. මේ සියලු විඳීම් හටගන්නා වූ නැසින්නා වූ ආකාරයද අවබෝධයෙන්ම දකිමින් වාසය කරයි. නිරතුරුවම වෙනස් වෙමින් පවතින විඳීම් පමණක් තිබෙන බවට ඔහුගේ සීනුවන මනාකොට පිහිටන්නේය. එවනයි ඔහු හට අවබෝධඥානය දියුණු කර ගැනීම පිණිසද සිහිනුවන බලවත් කර ගැනීම පිණිසද උපකාරී වෙයි. මේ සැප දුක් උපේක්ෂා විඳීම් නම් වූ ලෝකයේ කිසිවක් කිසිම අයුරකින් මම කියා හෝ මාගේ කියා හෝ මාගේ ආත්මය වශයෙන් හෝ ග්‍රහණය කරනුගෙන වාසය කරයි. පින්වත් මහණෙනි, ඔය ආකාරයෙන් තථාගත ශ්‍රාවකයා විඳීම් කෙරෙහි පවතින සැබෑ තත්ත්වය අවබෝධයෙන්ම දකිමින් වේදනානුපස්සනා සතිපට්ඨානයෙන් යුතුව වාසය කරන්නේ. පින්වත් මහණෙනි, එමෙන්ම මාගේ ධර්මය අවබෝධ කරනු කැමති ශ්‍රාවකයා සිත පිළිබඳව එහි පවතින සැබෑ තත්ත්වය අවබෝධයෙන්ම දකිමින් වාසය කරයි. පින්වත් මහණෙනි, තථාගත ශ්‍රාවකයා සිත පිළිබඳව සැබෑ තත්ත්වය අවබෝධයෙන්ම දකිමින් වාසය කරන්නේ කෙසේද? පින්වත් මහණෙනි, තථාගත ශ්‍රාවකයා රාග සහිත සිතක් වශයෙන් හොඳින් තේරුම් ගනි. රාගයෙන් තොර සිතක් වශයෙන් හොඳින් තේරුම් ගනි. ද්වේෂ සහිත සිතක් වශයෙන් හොඳින් තේරුම් ගනි. ද්වේෂයෙන් තොර සිතක් වශයෙන් හොඳින් තේරුම් ගනි. මෝහ සහිත සිතක් වශයෙන් හොඳින් තේරුම් ගනි. මෝහයෙන් තොර සිතක් වශයෙන් හොඳින් තේරුම් ගනි. තමා තුළම හැකිලි පවතින සිත තමා තුළ හැකිලි පවතින සිතක් වශයෙන් හොඳින් තේරුම් ගනි. බාහිරට විසිරී පවතින සිත බාහිරට විසිරී පවතින සිතක් වශයෙන් හොඳින් තේරුම් ගනි. සිහිනුවන බලවත්ව පවතින සිත සිහිනුවන බලවත්ව පවතින සිතක් වශයෙන් හොඳින් තේරුම් ගනි. සිහිනුවන දුර්වල සිත සිහිනුවන දුර්වල සිතක් වශයෙන් හොඳින් තේරුම් ගනි. සමාධිය වැඩෙන සිත සමාධිය වැඩෙන සිතක් වශයෙන් හොඳින් තේරුම් ගනි. බලවත් ලෙස සමාධිය වැඩුණු සිත බලවත් ලෙස සමාධිය වැඩුණු සිතක් වශයෙන් හොඳින් තේරුම් ගනි. අසමාහිත සිත අසමාහිත සිතක් වශයෙන් හොඳින් තේරුම් ගනි. කෙලෙසුන්ගෙන් මිදුන සිත කෙලෙසුන්ගෙන් මිදුන සිතක් වශයෙන් හොඳින් තේරුම් ගනි. කෙලෙසුන්ගෙන් නොමිදුන සිත කෙලෙසුන්ගෙන් නොමිදුන සිතක් වශයෙන් හොඳින් තේරුම් ගනි. පින්වත් මහණෙනි මේ ආකාරයෙන් තථාගත ශ්‍රාවකයා තමාගේයි සලකන සිත කෙරෙහි පවතින සැබෑ තත්ත්වය අවබෝධයෙන්ම දකිමින් වාසය කරයි. අනුන්ගේයි සලකන සිත කෙරෙහි පවතින සැබෑ තත්ත්වය අවබෝධයෙන්ම දකිමින් වාසය කරයි. තමාගේහා අනුන්ගේයි සලකන සිත කෙරෙහි පවතින සැබෑ තත්ත්වය අවබෝධයෙන්ම දකිමින් වාසය කරයි. මේ සිත හටගන්නා ආකාරයද නැසීයන ආකාරයද අවබෝධයෙන්ම දකිමින් වාසය කරයි. මේ සිත හටගන්නා වූ නැසින්නා වූ ආකාරයද අවබෝධයෙන්ම දකිමින් වාසය කරයි. මේ සිත හටගන්නා වූ නැසින්නා වූ ආකාරයද අවබෝධයෙන්ම දකිමින් වාසය කරයි. නිරතුරුවම වෙනස් වෙන සිතක් පවතින බවට ඔහුගේ සිහිනුවන මනාව පිහිටන්නේය. එවනායි ඔහු හට තවදුරටත් අවබෝධඥානය දියුණු කර ගැනීම පිණිසද සිහිනුවන බලවත් කර ගැනීම පිණිසද උපකාරී වෙයි. මේ සිත තුල ගොඩනැගෙන ලෝකයේ කිසිවක් කිසිම අයුරකින් මම කියා හෝ මාගේ කියා හෝ මාගේ ආත්මය වශයෙන් හෝ ග්‍රහණය කරනුගෙන වාසය කරයි. පින්වත් මහණෙනි, ඔය ආකාරයෙන් ය තථාගත ශ්‍රාවකයා සිත කෙරෙහි පවතින සැබෑ තත්වය අවබෝධයෙන් දකිමින් චිත්තානුපස්සනා සතිපට්ඨානයෙන් යුතුව වාසය කරන්නේ. පින්වත් මහණෙනි, මාගේ ධර්මය අවබෝධ කරනු කැමැති ශ්‍රාවකයා ජීවිතය තුල පවතින සැබෑ තත්වය අවබෝධයෙන්ම දකිමින් වාසය කරයි. පින්වත් මහණෙනි, තථාගත ශ්‍රාවකයා ජීවිතය පිළිබඳ සැබෑ තත්වය අවබෝධයෙන්ම දකිමින් වාසය කරන්නේ කෙසේද? පින්වත් මහණෙනි, මාගේ ධර්මය අවබෝධ කරනු කැමැති ශ්‍රාවකයා සිහිනුවන දුර්වල කරන සිත කිලිටි කරන මූලික කරුණු පහනම් වූ පස්සාකාර වූ නීවරණ ධර්මයන්ගේ සැබෑ තත්වය අවබෝධයෙන්ම දකිමින් වාසය කරයි. පින්වත් මහණෙනි, මෙකරුණෙහිලා තථාගත ශ්‍රාවකයා පංචකාමයන් කෙරෙහි ආශාව තමා තුල පවතින කල්හි පංචකාමයන් කෙරෙහි ආශාව තමා තුල පවතින බව හොඳින් තේරුම් ගනි. පංචකාමයන් කෙරෙහි තම සිත ඇදී නොයන කල්හි තමා තුල පංචකාමයන් කෙරෙහි ආසාව නොපවතින බව හොඳින් තේරුම් ගනි. සිතේ හට නොගත්තා වූ පංචකාම කෙරෙහි ආසාව යම් කරුණක් නිසා හටගන්නේ වේද? එයද හොඳින් තේරුම් ගනි. හිතේ පවතින්නා වූ පංචකාමයන් කෙරෙහි ආසාව යම් කරුණක් අවබෝධ වීම නිසා ප්‍රහීන වී යන්නේද? එයද හොඳින් තේරුම් ගනි. එසේ ප්‍රහීන වී ගිය පංචකාමයන් කෙරෙහි ආසාව යලි කිසිදා හට නොගන්නේ වේද? එයද හොඳින් තේරුම් ගනි. තමා තුල දේශය පවතින කල්හි, තමා තුල දේශය පවතින බව හොඳින් තේරුම් ගනි. දේශය කෙරෙහි තම සිත ඇදී නොයන කල්හි තමා තුල දේශය නොපවතින බව හොඳින් තේරුම් ගනි. සිතේ හට නොගත් දේශය යම් කරුණක් නිසා හටගන්නේ වේද, එයද හොඳින් තේරුම් ගනි. සිතේ හටගත්තා වූ දේශය යම් කරුණක් නිසා ප්‍රහීන වී යන්නේද, එයද හොඳින් තේරුම් ගනි. එසේ ප්‍රහීන වී ගිය දේශය යලි කිසිදා හට නොගන්නේ වේද, එයද හොඳින් තේරුම් ගනි. නිදිමත හා අලස බව තමා තුල පවතින කල්හි, නිදිමත හා අලස බව තමා තුල පවතින්නේ යයි හොඳින් තේරුම් ගනි. නිදිමත හා අලස බව කෙරෙහි තම සිත ඇදී නොයන කල්හි තමා තුල නිදිමත හා අලස බව නොපවතින බව හොඳින් තේරුම් ගනි. හිතේ හට නොගත්තා වූ නිදිමත හා අලස බව යම් කරුණක් නිසා හටගන්නේ වේද, එයද හොඳින් තේරුම් ගනි. හිතේ හටගත්තා වූ නිදිමත හා අලස බව යම් කරුණක් නිසා ප්‍රහීන වී යන්නේද, එයද හොඳින් තේරුම් ගනි. එසේ ප්‍රහීන වී ගිය නිදිමත හා අලස බව යලි කිසිදා හට නොගන්නේ වේද, එයද හොඳින් තේරුම් ගනි. සිතේ විසිරීම හා පසුතැවීම තමා තුල පවතින කල්හි, සිතේ විසිරීම හා පසුතැවීම තමා තුල පවතින බව හොඳින් තේරුම් ගනි. සිතේ විසිරීම හා පසුතැවීම කෙරෙහි තම සිත ඇදී නොයන කල්හි සිතේ විසිරීම හා පසුතැවීම තමා තුල නොපවතින බව හොඳින් තේරුම් ගනි. කලින් හට නොගත්තා වූ සිතේ විසිරීම හා පසුතැවීම යම් කරුණක් නිසා හටගන්නේ වේද, එයද හොඳින් තේරුම් ගනි. සිතේ හටගත්තා වූ විසිරීම හා පසුතැවීම යම් කරුණක් නිසා ප්‍රහීන වී යන්නේ වේද, එයද හොඳින් තේරුම් ගනි. එසේ ප්‍රහීන වී ගිය සිතේ විසිරීමහා පසුතැවීම යලි කිසිදා හට නොගන්නේ වේද එයද හොඳින් තේරුම් ගනි සැක සහිත බව තමා තුල පවතින කල්හි සැක සහිත බව තමා තුල පවතින බව හොඳින් තේරුම් ගනි සැකය කෙරෙහි තම සිත ඇදී නොයන කල්හි තමා තුල සැකයක් නොපවතින බව හොඳින් තේරුම් ගනි හට නොගත්තා වූ සැකය යම් කරුණකින් හටගන්නේ වේද එයද හොඳින් තේරුම් ගනි හටගත්තා වූ සැක සහිත බව යම් කරුණක් නිසා ප්‍රහීන වී යන්නේ වේද එයද හොඳින් තේරුම් ගනි එසේ ප්‍රහීන වී ගිය සැක සහිත බව යලි කිසිදා හට නොගන්නේ වේද එයද හොඳින් තේරුම් ගනි පින්වත් මහණෙනි මේ ආකාරයෙන් තථාගත ශ්‍රාවකයා තමාගේයි සලකන ජීවිතය තුල පස්සාකාර වූ නීවරණ ධර්මයන් පවතින බවත් එහි සැබෑ තත්වය අවබෝධයෙන්ම දකිමින් වාසය කරයි අනුන්ගේයි සලකන ජීවිතය තුල මේ ආකාරයෙන් නීවරණ ධර්මයන් පිළිබඳ සැබෑ තත්වය අවබෝධයෙන්ම දකිමින් වාසය කරයි තමාගේ හා අනුන්ගේ යන ජීවිත තුල මෙම නීවරණ ධර්මයන් පිළිබඳව සැබෑ තත්වය අවබෝධයෙන්ම දකිමින් වාසය කරයි පින්වත් මහණෙනි ජීවිතය තුල පස්සාකාර වූ මේ නීවරණ ධර්මයන් හටගන්නා ආකාරයද නැසෙන්නා වූ ආකාරයද හටගන්නා වූ නැසෙන්නා වූ ආකාරයද අවබෝධයෙන්ම දකිමින් වාසය කරයි නිරතුරුවම වෙනස් වන පස්සාකාර වූ නීවරණ ධර්මයන් මේ ජීවිතය තුල පවතින බවට ඔහුගේ සිහි නුවණ මනාව පිහිටන්නේ ඒවනාහි ඔහු හට තවදුරටත් අවබෝධඥානය දියුණු කර ගැනීම පිණිසද සිහිනුවන බලවත් කර ගැනීම පිණිසද උපකාරී වෙයි කිසිම අයුරකින් මම කියා හෝ මාගේ කියා හෝ මාගේ ආත්මය වශයෙන් හෝ ග්‍රහණය කරනුගෙන වාසය කරයි පින්වත් මහණෙනි ඔය ආකාරයෙන් ය තථාගත ශ්‍රාවකයා ජීවිතය තුල පවතින පස්සාකාර වූ නීවරණ ධර්මයන් අවබෝධයෙන්ම දකිමින් වාසය කරන්නේ පින්වත් මහණෙනි එමෙන්ම මාගේ ධර්මය අවබෝධ කරනු කැමති ශ්‍රාවකයා මේ ජීවිතය තුල නිරුද්ධ වී ගිය අතීතයේ හෝ හට නොගත් අනාගතයේ හෝ හටගත් වර්තමානයේ හෝ තමාගේ අයි සලකන හෝ අනුන්ගේ අයි සලකන හෝ ගුරුසු හෝ සියුම් හෝ යහපත් හෝ අයහපත් හෝ දුර හෝ පවතින ළඟ හෝ පවතින සතර මහා ධාතුන් ගෙන්හට ගත් යම් රූපයක් වේද ස්පර්ශයෙන් හටගත් යම් විඳීමක් වේද ස්පර්ශයෙන් හටගත් යම් හඳුනා ගැනීමක් වේද ස්පර්ශයෙන් හටගත් යම් චේතනාවකින් කරන ලද සංස්කාරයක් වේද නාම රූපයෙන් හටගත් යම් විඥානයක් වේද මෙසේ මේ පස්සාකාර වූ උපාදානස්කන්ධයන් කෙරෙහි පවතින සැබෑතත්වය අවබෝධයෙන්ම දකිමින් වාසය කරයි පින්වත් මහණෙනි තථාගත ශ්‍රාවකයා ජීවිතය තුල පවතින පස්සාකාර වූ උපාදානස්කන්ධයන් අවබෝධයෙන්ම දකිමින් වාසය කරන්නේ කෙසේද පින්වත් මහණෙනි තථාගත ශ්‍රාවකයා සතර මහා ධාතුන්ගෙන් හටගත්තා වූ රූපයේ ස්වභාවයද විඳීම් වල ස්වභාවයද හඳුනා ගැනීම් වල ස්වභාවයද චේතනාවෙන් කරන ලද සංස්කාරයන්ගේ ස්වභාවයද විඥානයේ ස්වභාවයද මේ ආකාරයයි හොඳින් තේරුම් ගනි මෙසේ මේ පස්සාකාර වූ උපාදානස්කන්ධයන් මුල් කරගෙන සසර පැවැත්ම සැකසින්නේ මෙයාකාරයෙන් යයි හොඳින් තේරුම් ගනි. මෙයාකාර වූ උපාදානස්කන්ධයන්ගේ යථාර්ථය අවබෝධ කළ විට සසර පැවැත්මින් නිදහස් වන්නේ මෙයාකාරයෙන් යයි හොඳින් තේරුම් ගනි. පින්වත් මහණෙනි, මෙයාකාරයෙන් තථාගත ශ්‍රාවකයා තමාගේ අයි සලකන පස්සාකාර වූ උපාදානස්කන්ධයන් කෙරේද, අනුන්ගේ අයි සලකන උපාදානස්කන්ධයන් කෙරේද, තමාගේ හා අනුන්ගේ යන මේ උපාදානස්කන්ධයන් කෙරෙහි පවතින්නා වූ සැබෑ තත්වය අවබෝධයෙන් දකිමින් වාසය කරයි. පින්වත් මහණෙනි, මේ ආකාරයෙන් ජීවිතය තුල පස්සාකාර වූ උපාදානස්කන්ධයන් හටගන්නාකාරයද නැසීයන ආකාරයද, හටගන්නා වූ නැසින්නා වූ ආකාරයද, මෙහි ඇති සැබෑ තත්වය අවබෝධයෙන්ම දකිමින් වාසය කරයි. නිරතුරුවම වෙනස් වන පස්සාකාර වූ උපාදානස්කන්ධයන් මේ ජීවිතය තුළ පවතින බවට ඔහුගේ සිහිනුවන මනාව පිහිටන්නේ ඒවනායි. ඔහු හට තව දුරටත් අවබෝධඥානය දියුණුවීම පිණිසද සිහිනුවන බලවත් කර ගැනීම පිණිසද උපකාරී වෙයි. මේ පස්සාකාර වූ උපාදානස්කන්ධ ලෝකයේ කිසිවක් කිසිම අයුරකින් මම කියා හෝ මාගේ කියා හෝ මාගේ ආත්මය වශයෙන් හෝ ග්‍රහණය කරනුගෙන වාසය කරයි. පින්වත් මහණෙනි, ඔය ආකාරයෙන් ය තථාගත ශ්‍රාවකයා මේ ජීවිතය තුල පවතින පස්සාකාර වූ උපාදානස්කන්ධයන්ගේ සැබෑ තත්වය අවබෝධයෙන්ම දකිමින් වාසය කරන්නේ. පින්වත් මහණෙනි, මාගේ ධර්මය අවබෝධ කරනු කැමැති ශ්‍රාවකයා ජීවිතය තුල පවතින තමායයි සලකන්නා වූ තමාගෙන් බාහිර ලෙස සලකන්නා වූ සසරේ පැවැත්ම සකසන්නා වූ සයාකාර වූ ඉන්ද්‍රියයන් කෙරෙහි සැබෑ තත්ත්වය අවබෝධයෙන්ම දකිමින් වාසය කරයි. පින්වත් මහණෙනි, තථාගත ශ්‍රාවකයා මෙසේ ඉන්ද්‍රියයන් සය කෙරෙහි පවතින සැබෑ තත්ත්වය අවබෝධයෙන්ම දකිමින් වාසය කරන්නේ කෙසේද? පින්වත් මහණෙනි, තථාගත ශ්‍රාවකයා ඇසෙහි ස්වභාවයද හොඳින් තේරුම් ගනි. ඇසට පෙනෙන රූපයේ ස්වභාවයද හොඳින් තේරුම් ගනි. ඇසත් රූපත් නිසා සිත කිලිටිවන ආකාරයද හොඳින් තේරුම් ගනි. යම් කරුණක් නිසා නූපන් කෙලෙස් හටගන්නේ වේද එයද හොඳින් තේරුම් ගනි. යම් කරුණක් නිසා හටගත් කෙලෙස් දුරු වී යන්නේ වේද එයද හොඳින් තේරුම් ගනි. යම් කරුණක් නිසා දුර්වීගිය කෙලෙස් යලි කිසිදා හට නොගන්නේ වේද එයද හොඳින් තේරුම් ගනි. කනේ ස්වභාවයද කනට ඇසෙන ශබ්දයේ ස්වභාවයද කනත් ශබ්දයත් නිසා සිත කිලිටිවන ආකාරයද හොඳින් තේරුම් ගනි. නාසයේ ස්වභාවයද නාසයට දැනෙන ගඳ සුවඳේ ස්වභාවයද නාසයත් ගඳ සුවඳත් නිසා සිත කිලිටිවන ආකාරයද හොඳින් තේරුම් ගනි. දිවේ ස්වභාවයද දිවට දැනෙන රසයේ ස්වභාවයද දිවත් රසයත් නිසා සිත කිලිටිවන ආකාරයද හොඳින් තේරුම් ගනි. කයේ ස්වභාවයද කයට දැනෙන පහසේ ස්වභාවයද කයත් පහසත් නිසා සිත කිලිටිවන ආකාරයද හොඳින් තේරුම් ගනි. සිතේ ස්වභාවයද සිතට සිතෙන අරමුණේ ස්වභාවයද සිතත් සිතට සිතෙන අරමුණුත් නිසා සිත කිලිටිවන ආකාරයද හොඳින් තේරුම් ගනි. යම් කරුණක් නිසා නූපන් කෙලෙස් හටගන්නේ වේද එයද හොඳින් තේරුම් ගනි. යම් කරුණක් නිසා හටගත් කෙලෙස් දුරු වී යන්නේ වේද එයද හොඳින් තේරුම් ගනි. යම් කරුණක් නිසා දුරු වී ගිය කෙලෙස් යලි කිසිදා හට නොගන්නේ වේද එයද හොඳින් තේරුම් ගනි. පින්වත් ආත්මානිනි මේ ආකාරයෙන් තථාගත ශ්‍රාවකයා තමා තුල පවතින බාහිර වහා අභ්‍යන්තර වශයෙන් සලකන්නා වූ ඉන්ද්‍රියයන් සය කෙරෙහි සැබෑ තත්ත්වය අවබෝධයෙන්ම දකිමින් වාසය කරන්නේ අනුන්තුල පවතින අභ්‍යන්තර හා බාහිර වශයෙන් සලකන්නා වූ ඉන්ද්‍රියයන් සය කෙරෙහිද තමාගේ හා අනුන්ගේ යන ඉන්ද්‍රියයන් සය කෙරෙහි පවතින්නා වූ සැබෑ තත්වය අවබෝධයෙන්ම දකිමින් වාසය කරයි. නිරතුරුවම වෙනස් වන මේ සයාකාර වූ ඉන්ද්‍රියයන්ගෙන් යුතු ජීවිතය තුල පවතින සැබෑ තත්ත්වය ගැන ඔහුගේ සිහිනුවන මනාව පිහිටන්නේ එයවනාහි ඔහුහට තවදුරටත් අවබෝධඥානය දියුණු කරගැනීම පිණිසද සිහිනුවන බලවත් කරගැනීම පිණිසද උපකාරී වෙයි. මේ ඉන්ද්‍රියය ලෝකයේ කිසිවක් කිසිම අයුරකින් මම කියා හෝ මාගේ කියා හෝ මාගේ ආත්මය වශයෙන් හෝ ග්‍රහණය කරනුගෙන වාසය කරයි. පින්වත් මහණෙනි ඔය ආකාරයෙන් තථාගත ශ්‍රාවකයා මේ ජීවිතය තුල පවතින ඉන්ද්‍රියයන් පිළිබඳව සැබෑ තත්ත්වය අවබෝධයෙන්ම දකිමින් වාසය කරන්නේ. පින්වත් මහණෙනි මාගේ ධර්මය අවබෝධ කරනු කැමැති ශ්‍රාවකයා ආකාර සතකින් යුතු අවබෝධයට උපකාරී වන අංගයන් පිළිබඳවද එහි පවතින සැබෑ තත්ත්වය අවබෝධයෙන්ම දකිමින් වාසය කරයි. පින්වත් මහණෙනි තථාගත ශ්‍රාවකයා ආකාර සතකින් යුතු අවබෝධයට උපකාරී වන බුද්ධංග ධර්මයන් පිළිබඳව සැබෑ තත්ත්වය අවබෝධයෙන්ම දකිමින් වාසය කරන්නේ කෙසේද? පින්වත් මහණෙනි තථාගත ශ්‍රාවකයා අවබෝධයට උපකාරී වන අංගයක් වශයෙන් සතර සතිපට්ඨානයේ තමාගේ සිහිනුවන මනාකොට පිහිටි කල්හි දැන්වනාහි මාතුල සති සම්බොජ්ජංගය පවතියයි හොඳින් තේරුම් ගනි. අවබෝධයට උපකාරීවන අංගයක් වසයෙන් සතර සති පට්ඨානය තුළ මනාකොට විමසුන්නුවන පිහිටි කල්හි දැන්වනාහි මාතුල ධම්මවිචය සම්බොජ්ජංගය පවතියයි හොඳින් තේරුම් ගනි. අවබෝධයට උපකාරී වන අංගයක් වශයෙන් සතර සතිපට්ඨානය තුල මනාකොට උත්සාහය පිහිටි කල්හි දැන්වනාහි මාතුල විරිය සම්බොජ්ජංගය පවතියයි හොඳින් තේරුම් ගනි. අවබෝධයට උපකාරී වන අංගයක් වශයෙන් සතර සතිපට්ඨානය තුල බලවත් සතුටක් පවතින කල්හි දැන්වනාහි මාතුල පීති සම්බොජ්ජංගය පවතින්නේයයි හොඳින් තේරුම් ගනි. අවබෝධයට උපකාරී වන අංගයක් වශයෙන් සතර සතිපට්ඨානය තුලම තමාගේ ජීවිතය සැහැල්ලු බවට පත්වන කල්හි දැන්වනාහි මාතුල පස්සද්ධි සම්බොජ්ජංගය පවතින්නේයයි හොඳින් තේරුම් ගනි. අවබෝධයට උපකාරී වන අංගයක් වශයෙන් සතර සතිපට්ඨානය තුලම සිත සමාහිතව පවතින කල්හි දැන්වනාහි මාතුල සමාධි සම්බොජ්ජංගය පවතින්නේයයි හොඳින් තේරුම් ගනි. අවබෝධයට උපකාරී වන අංගයක් වශයෙන් සතර සතිපට්ඨානය තුලම තමාගේ සිත උපේක්ෂාවට පත්වන කල්හි දැන්වනාහි මාතුල උපේක්ඛා සම්බොජ්ජංගය පවතින්නේයයි හොඳින් තේරුම් ගනි. මෙසේ ආකාර සතකින් යුතුව අවබෝධයට උපකාරී වන අංගයන් සතර සතිපට්ඨානය තුල නුපවතින කල්හි තමා තුල බුද්ධංග ධර්මයන් පිහිටා නැති බව හොඳින් තේරුම් ගනි. යම් ආකාරයකින් කටයුතු කරන විට තමා තුල කලින් නොතිබුණා වූ ආකාර සතකින් යුතු අවබෝධයට උපකාරී වන අංගයන් සතර සතිපට්ඨානයේ මනාකොට පිහිටන්නේද එයද හොඳින් තේරුම් ගනි යම් ආකාරයකින් කටයුතු කරන විට තමා තුල එසේ පිහිටියා වූ බොජ්ජංග ධර්මයන් සතර සතිපට්ඨානය තුලම භාවනාවසයෙන් පරිපූර්ණ ලෙස වැඩී යන්නේ වේද එයද හොඳින් තේරුම් ගනි පින්වත් මහණෙනි මේ ආකාරයෙන් තථාගත ශ්‍රාවකයා තමාගේ ජීවිතය තුලද අනුන්ගේ ජීවිත තුලද අවබෝධයට උපකාරී වන බුද්ධංග ධර්මයන් පිළිබඳව සැබෑ තත්වය අවබෝධයෙන් දකිමින් වාසය කරයි තමාගේ හා අනුන්ගේ ජීවිත තුල බුද්ධංග ධර්මයන් පවතින ආකාරය අවබෝධයෙන් දකිමින් වාසය කරයි මේ බුද්ධංග ධර්මයන් හටගන්නා ආකාරයද නැසී යන ආකාරයද හටගන්නා වූ නැසින්නා වූ ආකාරයද අවබෝධයෙන් දකිමින් වාසය කරයි නිරතුරුවම වෙනස් වන ජීවිතය තුල බුද්ධංග ධර්මයන් පවතින්නේයි ඔහුගේ සිහිනුවන මනාව පිහිටන්නේය එයවනාහි ඔහු හට තවදුරටත් අවබෝධඥානය දියුණු කර ගැනීම පිණිසද සිහිනුවන බලවත් කර ගැනීම පිණිසද උපකාරී වෙයි බොජ්ජංග ධර්ම නම් වූ ලෝකයේ කිසිවක් කිසිම අයුරකින් මම කියා හෝ මාගේ කියා හෝ මාගේ ආත්මය වශයෙන් හෝ ග්‍රහණය කරනුගෙන වාසය කරයි පින්වත් මහණෙනි ඔය ආකාරයෙන් ය තථාගත ශ්‍රාවකයා බුද්ධංග ධර්ම පිළිබඳව සැබෑ තත්ත්වය අවබෝධයෙන්ම දකිමින් වාසය කරන්නේ